සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස භගවතී මේ බන්තේ පම්බජිතේ අනප්පකං දුක්ඛං අහෝසි තථානන්දේ අදිමත්තං රාහුලේ පුත්තපේ මං බන්තේ චවින් චින්දති චවින් චෙත්වා චම්මං චින්දති චම්මං චෙත්වා මන්සං චින්දති මන්සං චෙත්වා නහාරුං චින්දති නහාරුං චෙත්වා අට්ඨින් චින්දති අට්ඨින් චෙත්වා අට්ඨිමින්ජං ආහච්ච තිට්ඨති සාදු බන්තේ අයියා අනනුඤ්ඤාතං මාතා පිතෝ හි පුත්තං න පබ්බජෙය්‍යොන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දින මේ අලුත් අවුරුද්ද 2019 අවුරුද්දෙහි දෙවනි පොහෝ දින නවම් පොහෝ දින සිල් සමාදන් වුණු පින්නතුන් අද දිනේට නියමිත ධර්ම දේශනාවට එහුම්කන් දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ පින්කමෙහි දායකත්වය දරන්නේ ඒ දේවානානකර මහත්මයාත් එම මහත්මියත් තමන්ගේ මියගිය පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට මේ තවසන 43කට කලින් මිය ගිය නන්ද තිලක කුරුප්පු නානකාර පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්නටත් එවාගෙම තමන්ගේ ජීවත්වල ඉන්න අමරා නානකාර මෑණියන්ට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එවාගෙම වසර 25කට කලින් මිය ගිය ධම්මික කුරුප්පු නානකාර මහත්මයාට ආදරණීය සහෝදරයාට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේවානානකාර මහත්මයාගේ වගේම මේ පින්තුන් නමින් මිය ගිය ඒ ඥාති මිත්‍රාදීන් අම්මල තාත්තල ඇතුළු ඒ පින් බලාපොරොත්තු වෙන හැම දෙනාටමත් මේ පින පුණ්‍යානුමෝදනා පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේ එක්තරා කාරණයක් දේශනා කරනවා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ කියලා. කෙනෙක් දිනු වෙනවාද පිරිහෙනවාද කියලා බලන්න හරි ලේසියි කියලා. මොකද ලක්ෂණය ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියලා. කෙනෙක් ධර්මයට කැමති නම් ඒක නදීන වෙන කෙනෙක්. කෙනෙක් ධර්මයට අකමැති නම් එයා පිරිහෙන කෙනෙක් කියලා. පිරිහීම හෝ දිනුව කියලා කියන්නේ පින්නතුනි බාහිර ආර්ථිකයෙන් භෞතික දේවල් වල දිනුව විතරක් නෙවෙයි. දිනුව කියන එක සම්පූර්ණයෙන්ම හදාපවතින්නේ තමන්ගේ මානසික සතුට මත. කොයිතරම් දුරට තමන්ගේ සතුට දිනු වෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ පිනතුනි තමන් කොයිතරම් දුරට ධර්මය දන්නවාද කියන කාරණය මත. ඇතැම් විට කෙනෙකුට හිතෙන්න පුළුවන් බාහිර ලෝක අනිත්‍යයත් සතුට වෙන ක්‍රමය දන්නවා කියලානේ. නමුත් පිනතුනි බුදුදහම හරියට ගැඹුරින් තේරුම් ගත්තොත් තේරෙනවා තමන්ට ලෝකේ අනිත්‍යය සතුට වෙන ක්‍රමය ගැන මොනවද දන්නේ කියලා. මා ඒකට මේ පිනතුනි ඉතාම සරල උදාහරණයක් කියන්නම්. මේ පිනතුන්ට උනත් නැත්නම් මේ ඉන්ටර්නෙට් එකෙන් එක බලන්න පුළුවන් මෑත කාලේ ප්‍රචාරය වෙච්ච වැඩසටහන. ඒක රිසර්ච් එකක්. පර්යේෂණයක්. හාවර්ඩ් කොලෙජ් එකෙන් ඔබ විශ්වාස කරත් දන්නේ අවුරුදු 75 කරපු රිසර්ච් එකක්. පරම්පරා ගානක් ඒ රිසර්ච් එක තාම කරමින් එනෝ සුවිශාල වියදමක් ඒකට කළලා තියෙනවා. මහාචාර්යවරු ගානක් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට යොදාගත්තු පරේෂණ යොදාගත්තු පිරිස දහසකට ආසන්නයි. ඒ මුල් අවස්ථාවේ මීට අවුරුදු 75කට කලින් යොදාගත්තු පිරිසෙන් 740 ගණක් තාම ඉන්නවා. ඒ අය අවුරුදු 80 ගණන් 90 ගණන් දැන්. මේ විශාල පිරිසක් යොදාගෙන මේ අය මොකද බලන්නේ? මානසික සතුට ලැබෙන්න මොකද කරන්න ඕනේ කියලා. කෙනෙක් මානසික අසහතුටෙන් ඉන්නවා, දුකෙන් ඉන්නවා නම්, අසහනෙන් ඉන්නවා නම් ඒකට මොකද හේතුව කියන එක හොයන්නයි මේගොල්ලන් මේ පරීක්ෂණය කළේ. පරීක්ෂණය කළා දැන් අවසානයේ ඒගොල්ලන් සොයා ගනිමින් තියෙන වැඩි තොරතුරු අනුව තාම ඉවර නැහැ රිසර්ච් එක. තාම කරමින් යනවා. ඒගොල්ලන්ගේ මූලික දෙයක් තමයි ඒගොල්ලන් කියන්නේ. දුකට හේතුව මූලික දේ ඕනෝන් අතරේ හරියට සම්බන්ධයක් නැතිකම කියලා. ඒ කියන්නේ ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් එක හරියට නැතිකම නෙවෙයි දුකට හේතුව කියලා. වෙනත් විදිහකින් කියනවා නම් අන්තිම කාලේ තමන් හුදකලා වෙනවා කියලා. ඒ කියන්නේ තමන් කියන දේ අහන්න කෙනෙක් නැහැ, තමන් එක්ක සුහදව කතා බහ කරලා ඉන්න කෙනෙක් නැතිකමයි දුකට ප්‍රධාන හේතුව කියලා. loneliness කියන එක. හුදකලා බව තමයි දුකට ප්‍රධාන හේතුව කියලා මේ ඔබ හුඟා දිනුයි කියලා හිතාගෙන රටේ ඉන්න අය අවුරුදු 75ක් මේ රටේ ආගම් පිළිබඳව ලෝ ප්‍රකට විශ්වවිද්‍යාලය තමයි හාවඩ් කියලා කියන්නේ. සියලු ආගම් ගැන ගැඹුරින් අධ්‍යයනය කරන යුනිවර්සිටි. මේ යුනිවර්සිටි ඉහළම උගතුන් එකතු වෙලා අවුරුදු 75ක් තිස්සේ කරපු පරීක්ෂණය මොකද කියන්නේ? එයා කියන්නේ දුකට හේතුව හුදකලා බව. ඔබේ අදහස මොකද මේ ගැන? ඔබටත් මොන හරි අදහසක් තියෙනවද කියන බලන්න. බුදුදහමත් යංශ ප්‍රමාණයකට දන්නයි විදියට. ඔයත් ගැඹුරින් බලමු පින්නතුනි මේ ගැන. දැන් මේ අය මේකට හුදකලා බවයි මේකට හේතුව කියලා කිව්වට ඇත්තෙන් මේ හුදකලා බව නැති කරගන්න මොකද්ද ඕනේ කියන එකවත් හරියට ඒගොල්ලන් කියන්නේ නැහැ. අපි කොහොමද මිතුරන් ජයගන්නේ? අනිත් අය වැඩිපුර තමන්ට සුහඳව තියාගන්න තමන් මොකද්ද කරන්න ඕනේ කියලාවත් ඒ හරියට අනාවරණය කරගෙන නැහැ. බුදුදහම යනුව ගත්තොත් අපිට කියන්න පුළුවන් ඔවුනොන් අතරේ හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති කරගෙන ඔවුනොන් සුහඳව තියාගන්න නම් හේතු වෙන මාර්ගය ඉතාම පැහැදිලිව බුදුදහම තුල තියෙනවා. ඔබට දැමිට එක පැයකින් ඒක ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. මේ අය මේ විශාල පිරිසක් විශාල ධනස්කන්ධයක් වැය කළ අවුරුදු 75ක් කරපු රිසර්ච් එකේ ප්‍රතිඵල සහ ඊට අවශ්‍ය මාර්ගය ඔබට එක පැයකින් අහගන්න පුළුවන්. හැබැයි ඔබට ඒකට ලොකු පිනක් තියෙනට ඕනේ. මේ පින තියෙන නිසා තමයි ඔබ ඇත්තම මේ වගේ ධර්මය අහන්නේ. ඔබ හුඟක් වාසනාවන්තයි. ඒක අහනකොට තේරෙන පිනත් අපි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ කියලා. ඒක මම කෙටියෙන් කියන්නම්. බුදුරජාණන් වහන්සේගෙන වරක් ආලෝක යක්ෂය අහනවා, "කතං මිත්තානි ගන්තති" කියලා. මිතුරන් දිනා ගන්න මොකද කරන්න ඕනේ කියලා. "What to do to win friends" කියලා. බුදුහාමර කියනවා, "දදං මිත්තානි ගන්තති" කියලා. දන් දෙන කෙනා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. He who practices generosity wins a lot of friends. යම් කෙනෙක් නිතර පරිත්‍යාගශීලී නම් ඔහුට හුඟක් මිතුරන් ඉන්නවා. හැබැයි ඒක පල්ලෙහා මට්ටම එකක් විතරයි. දැන් මත්පැන් පාන එක නෑට ගැලු ඉන්නවනේ නේ. ඈ හුඟක් හොඳට අනිත්‍යයට දන් දෙනවා නම් මත්පැන් වලින් සිගරට් වලින් ඒත් මිතුරු ඉන්නවා. හැබැයි එතන පහළ තැනක බුදුදහම නවතින්නේ නෑ. හොඳ මිතුරන් ජයග්‍රහණය කරන්න තව ඉදිරියට යන්නට ඕන. දානෙ විතරක් බෑ. ඊළඟට සිල්වත් වෙන්නට ඕන. සීලං යාව ජරා සාදු. තමන් සිල්වත් වෙච්ච පමණට තමයි තමන්ගේ ළඟම ඉන්න අය තමන්ට ගරු කරන්නේ. අම්මා තාත්තා වයසට ගියාම දරුවෝ හොඳට සැලකන්නේ දරුවන්ට ඉගැන්වුවට විතරක් නෙවෙයි. දරුවන්ට ධනෙ හුඟක් දුන්න විතරක් නෙවෙයි. අම්මා තාත්තා හුඟක් සිල්වත් නම් අම්මා තාත්තට ධනෙ නැති වුණත් දරුවෝ ඒ අම්මා තාත්තාත් නොහැර හොඳට බලා ගන්නවා අන්තිම කාලේ. ඊළඟ කාරණේ තමයි පින්නතුනි, මිතුරන් ජයග්‍රහණය කරන ඕන කාරණා. ඔබ පිරිත් පොතේ හරියට මිත්තානි සංසය කියලා තියෙන්නේ. මේකේ ගාථා ගානකින් තියෙනවා ඉතාම ඉහළ මට්ටමෙන් ප්‍රෙන්සිප් එක ඇති කරගන්න මොකද කරන්න ඕනේ කියලා. ඒක එන්නේ මූගපක කියන මූගපක ජාතකයේ එන කරුණ ටිකක් ඒ ගාථා වලින් තියෙන්නේ. එතකොට පින්නතුනි දානයවත් සිල්වත් බවෙන් විතරක්වත් අපට මිතුරන් ජයග්‍රහණය කරන්න බෑ. සතුට ඇති කරගන්න බෑ. තවත් අපි ඉදිරියට යන්න ඕන. තාම මොකද අපි අවංක වෙන්න ඕනේ පින්නතුනි. අවංකකම කියන එක පරිත්‍යාගශීලීත්වයට වඩා කියලා ගුණාංගය. අපි අවංක නම් ඒ අවංක කෙනාට වැඩිපුර හොඳ කල්යාණ මිත්‍රයන් ඉන්නවා. විශේෂයෙන් දහම තුල ප්‍රයෝජන ගන්න පුළුවන්කම් තියෙන්නේ අවංක කෙනාටයි. එතකොට මෙන්න මේ කරුණු ටිකක් පින්නතුනි තියෙනවා ප්‍රාථමික මට්ටමේදී මිතුරන් ජයග්‍රහණය කරන්න. කෙනෙකුට අවසාන කාලේ හුඟක් මිතුරන් ඇති කරගන්න ඕන නම් සහ ජීවිත කාලයේ හුඟක් ඇත්තක ඉන්න ඕන නම් මෙන්න මේ මාවතක් දේශනා කළා. ඒ විතරක් නෙවෙයි සිංහලවාද සූත්‍රයේදී ඊටාම පැහැදිලිව දේශනා කරනවා කොහොමද ඔවුනුන් අතරේ සුහඳ වෙන්නේ කියලා. අනිවාර්ය සම්බන්ධතාවය ඇති කරගන්න ඕනේ කියලා දෙමව්පියන් දරුවන් වශයෙන්, ගුරුවරුන් ශිෂ්‍යයන් වශයෙන්, ස්වාමි පුරුෂයන් ස්වාමියන් සේවකයන් වශයෙන්, පූජකතුමන් දායකයන් වශයෙන් මේ වගේ විවිධ කාලවල මිතුරුයන් වශයෙන් ඕනුන් අතරේ යුතුයකම් ඉටු වෙන්නට මොකද කරන්න ඕනේ කියලා ඉතාම ලස්සනට කරුණු දේශනා කළ තියෙනවා සිංහල සූත්‍රයේ. මේ ටික ඔක්කොම පැත්තකට තියලා බලන්න පින්නතුනි, මේ හැම දෙයින්ම කියන දේ තමයි බාහිර මත සතුට ලබන ක්‍රමයක් තමයි මේ කියන්නේ. දැන් මේ අයගේ අදහස තමයි සතුට ලැබෙන පිටස්තරින් කියලා, බාහිරින් කියලා. ඒ නිසා තමයි 80%ක් ඒගොල්ලන් හොයාගෙන තියෙනවා 80%ක් විතරයි හිතාගෙන ඉන්නේ සතුට ලැබෙන නම් වැඩිපුර ධනෙ උපයන්න ඕනේ කියලා. තවත් 50%ක් විතරයි කියන්නේ සතුට ලැබෙන නම් කීර්තිය වැඩි කරගන්න ඕනේ කියලා, ෆේම් එක. කීර්තිය වැඩි වෙන නම් උනාට පස්සේ සතුට වැඩි වෙනවායි කියලා. දැන් සමහර ඔබ දන්නවනේ සමහර අය කීර්තිය සඳහා දන් දෙනවනේ නේ. ලොකු ප්‍රසිද්ධිය තින්කම් කරන ඒ කීර්තියට සමහර අය කරනනේ. එයාගේ සතුට කීර්තිය. ඇතැම්නි විශාල ධනස්කන්ධයක් වැය කරන සමාජෙ. වැය කළා නම් එහෙම හොඳට ප්‍රසිද්ධ කරගෙන එයත් ඒ බාහිරින් තමයි සතුට බලාපොරොත්තු වෙන්නේ. බුදුදහමේ මීටත් වඩා ඉදිරියට යනවා පින්නතුනි. බුදුදහමේ කියන සතුට බාහිරින් ලබන සතුටක් නෙවෙයි. බාහිරින් ලබන සතුට ඊටාම තාවකාලිකයි. ඊටාම සරල දෙයක්. බුදුදහමෙන් ඉහළම සතුට කියන්නේ මොකද්ද? ඔව් මානසික සතුට, තමන්ගෙම හිත දියුණු කරලා ලබන සතුට. පින්නතුනේ බුදුදහමෙන් ඉහළටම ගියහම කොහමද? දැන් මේගොල්ලන් කියන්නේ යහළු මිත්‍රාදීන් හුඟක් ඉන්නවා නම්, බාහිර සම්බන්ධතා හුඟක් හොඳට තියෙනවා නම් සාර්ථකයි කියලා සතුටෙන් ඉන්නවා කියලා. ඒ වගේම ඕන් කියනවා හුදකලා වෙල ඉන්නවා නම් දුකයි කියලා. බුදුදහම මොකද කියන්නේ? බුදුදහම කියන්නේ පින්නතුනේ බද්දේ කරත්ත උත්තරීතර හුදකලාව. ආධ්‍යාත්මික ඉහළට ගිහිපු කෙනාට තියෙන ලොකුම සතුට මොකද්ද? තනියම ඉන්න එක. හැබැයි තනියම ඉන්නයි කියලා හිතන්නේ අප ලැප්ටොප් එකක් අත්තේ ගන්නවයි කියලා, ෆෝන් එකක් තියනවයි කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ කිසිම දෙයක් නැතුව තමන්ගේ මනසත් එක්ක සතුටෙන් ඉන්න ක්‍රමයක් ගැන කියන්නේ. ඒ වයසට යනකොට අනිත්‍ය අන්තිම කාලේ තමන්ට කතා වහ නොකර ඉන්න තරමට සතුට යාට. යාට විවේකී වෙන්න ලැබෙන එක තමයි යාගේ ජීවිතයේ ඉහළම සතුට බවට පත් වෙන්නේ. බලන්න පින්නතුනි මේ පරිේශණය බුදුදහමයි අතර தත්ත්වය බලන අහසට පොළොව වගේ. අපි කොච්චර වාසනාවන්තද පින්නතුනි. බුදුදහම දන්නයි හැටියට අපට කොච්චර ගව් ගානක් ඉදිරියට යන්න පුළුවන්ද? ඔබ වර්තමානයේ දන්නවද පින්නතුනි මේ රටේ ඉන්න විශේෂයෙන් යුදෙව් ජාතිකයන් ජූස් 6 ගාක් බුදුදහම අධ්‍යයනය කරන කොලෙජස් වල ඉන්නම. එයාගේ ලොකුම උනන්දුව තමයි බුදුදහමේ තියෙන සංකල්ප ඉගෙනගෙන මේව ප්‍රැක්ටිස් කරන එක. සමහර අපේ ස්වාමින් වහන්සේලා අපි දැකලා තියෙනවා මේ ළමයට උගන්වන අය. මෙහෙත් තියෙනවා සමහර ස්වාමින් වහන්සේලා පුදුම උනන්දුවක් මේ ළමංගේ තියෙන්නේ බුදුදහමෙන් ඉතාම වැදගත් සංකල්ප ටික ඉගෙනගෙන කොහොම හරි ප්‍රැක්ටිස් කරලා රිසල්ට් එක ගන්න. නමුත් වෙනතුනි අපේ අවසනාවට මේක උනන්දුව අඩුයි. ඒ වගේම වෙනතුනි පසුගිය අවුරුදු 40 50 30ෙම විශේෂයෙන් බටහිර රටවල මානසික ආතතිය දුරු කර ගැනීම සඳහා කරපු පරීක්ෂණ වලින් සයිකියාට්‍රිස්ලා ප්‍රධාන වශයෙන් රෙකමන්ඩ් කරන ක්‍රම දෙකක් තියෙනවා. ට්‍රීට්මන්ට්ස් දෙකක් තියෙනවා. මොකද්ද? ඔව් එකක් තමයි ලවින් කයින්ඩ්නස් එක. මෛත්‍රී භාවනාව. අනිත් එක සතිපට්ඨානය. මයින්ඩ්ෆුල්නස් එක. ඒ කියන්නේ මානසික ආතතිය දුරු කරගන්න නම් මෙන්න මේක තමයි කියලාම ටෙක්නික්ස් දෙක කියලා කියන්නේ. මේ බටහිර අය පරේක්ෂණ කළ කරන ඒවා. ඒත් කියන්නේ මොකද්ද? තමන්ගේ ගෙදරින් ඉන්න අයට ඥාතීන්ට සුවපත් වේවා කියලා කියන, ලෝකෙින් ඇට සුවපත් වේවා කියලා කියන කියලා. මේකත් පිනුතුනේ බුදුදහමේ මෛත්‍රියෙන් ඉතාම සරල තැනකට විතරයි මේගොල්ලන් දන්නේ. මේගොල්ලන් මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ මොකද්ද? මේ කියන්නේ අතීතයේ ඔක්කොම අමතක කරන්න, වර්තමානයේ ඔක්කොම අමතක කරන්න, අතීතයේ ඔක්කොම අමතක කරන්න, අනාගතයේ ඔක්කොම අමතක කරන්න, වර්තමානයේ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න කියලා කියන්නේ. මේ බුදුදහමද? බුදුදහම නෙවෙයි පින්නතුනි. ඒ අය බුදුදහමෙන් ඉතාම සල්පයක්වත් දන්නවද කියලා අපිට සැකයි පින්නතුනි. බුදුදහම ඊට වඩා ඉතාම ගැඹුරට යනවා මයින්ඩ්ෆුල්නස් කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2600කට කලින් දේශනා කරනවා යන්තං සන්තං පදං අභිසමෙච්ච යම් ශාන්ත පදයක් මානසික සෝයක් කෙනෙක් කැමති නම් යතනත් අවසින් කළ යුතු ප්‍රධානම දේ හැටියට කියන්නේ මොකද්ද? සබ්බේ සත්තා භවන්ත සුඛිතත්ත සීල සත්තු සුවපත්ත්වා කියලා හැකිතා ප්‍රැක්ටිස් කරන කියලා. එහෙම වඩපු තරමට පින්නතුනි කෙනෙක් දකින කොටම Tamanට යා කොයි වගේද පේන්නේ? මාතා යතානි යම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. කෙනෙක් දකින කොටම හිතෙන්නේ මේ මගේම දරුවා, මගේම පුතා, මගේම දුව කියලා හිතෙනවා. ඒ වගේම මානසිකත්වයෙන් අපට කෙනෙක් ගැන බලන්න පුළුවන් නම් පින්නතුනේ අපේ හිත කොච්චර දියුණුද? අපේ හිතටෙන පීඩා කොච්චර අඩුයිද? දැනට තියෙන ප්‍රශ්න වලින් අපට කොච්චර අඩු කරගන්න පුළුවන්ද? අපේ කටින් නිකමට පිට වෙන අනිත්‍යයි විවේචනය කළා කියන කතා කොච්චර අඩුවේද අපේ? මේ වගේ මානසිකත්වයෙන් අපිට බලන්න පුළුවන් නම් තමන් පාරේ යනකොට වාහන ටිකක් එක්ක ෆ්‍රීවේ එක වටේම තමන්ගේ සර්කල් එකේම යන අය තමන්ගේ දරුවෝ කියලා හිතලා යන්න පුළුවන් නම් මොහොතකට බලන්න පිනුනේ කොච්චර මානසික සුවයක්ද කියලා. අපට බොහෝ විට පාරේ යන වෙලාවේදී කොච්චර මානසික පීඩාවක් ඇති වෙනවද කියලා බලන්න. එදින දානිත්‍යයත් එක්ක කටයුතු කරනකොට කොයිතරම් අපේ හිත ගැටෙන අවස්ථා තියෙනවද? මේ මානසිකත්වය අපට ඇති කරගන්න පුළුවන් නම් අපි කොච්චර වාසනාවන්තද? බුදුරජාණන් වහන්සේ අපිට මේක කලින්ම දේශනා කළා තියෙනවා. සතිපට්ඨානය. බුදුහාඳුර දේශනා කරනවා ඒකායන බිකයන් මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනස්සන අත්තංගමාය ඥාය සදිගමාය නිබ්බානස සතිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. සත්‍යංගේ විසුද්ධිය සඳහා, ශෝක පරිද්දවයන් නැති කිරීම සඳහා, දුක් දොමනස්සන් නැති කිරීම සඳහා, ඥානෙ ලබා ගැනීම සඳහා, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා එකම පිළිවෙලයි දේශනා කරන්නේ මොකද්ද? යදි දංචාත්තාරෝ සතිපට්ඨාන. සතිපට්ඨාන කියන්නේ අපේ පිනතුනි සම්පූර්ණ තොරතුරු ටිකක් මේ තියෙනවා. අද මේ ලෝකයේ පිනතුනි යම්තා දැනුම් සම්භාරයක් අද ලෝකේ තියෙනවා නම් ඒ සියලුම දැනුම් සම්භාරය අවුරුදු 5000ක උපරිමනොත් අවුරුදු 10000ක මිනිසාගේ පරේසනවල උත්සාහයේ ප්‍රතිඵලයි. ඔබ යම්කිසි යන්ත්‍රයක් පාවිච්චි කරනවා නම්, ඩිවයිස් එකක් පාවිච්චි කරනවා නම්, ලෝකේ යම්කිසි ෆිලොසොෆි එකක් ඉගෙන ගන්නවා නම්, රිලිජන් එකක් ඉගෙන ගන්නවා නම්, මොන හෝ ඉගෙනීමක් ඉගෙන ගන්නවා නම්, ඒ හැම දෙයකම උපරිම අවුරුදු 1000ක රිසර්ච් එක ප්‍රතිඵලයි. නමුත් වෙනතන ඔබ බුදුදහම කියලා යමක් අහනවා නම්, නියම බුදුදහම කියලා ඔබ යමක් අහනවා නම්, ඒ අහන දේ අවුරුදු කීයක ප්‍රතිඵලයක්ද? සාරා සංඛේ කලබලක්ෂයක රිසර්ච් එක ප්‍රතිඵලයක් මේක නිකන් නේ. අවුරුදු වලින් නෙවෙයි පිනතින් කාලකොලින් මේක කියන්නේ. ඒ තරම් කාලයක් නිකන් රිසර්ච් එකක් නෙවෙයි ඒක. ඇස් ඉස් මස්ලේ දන් දීලා කරපු රිසර්ච් එක ප්‍රතිඵලයක් මේක. ඒ ප්‍රතිඵලය සම්පූර්ණ අපට අපේ අතට දීලා තියෙන දැන්. ඉතින් අපි ඒකෙන් ප්‍රතිඵල නොගන්නව නම් පිනොත්නේ අපි තරම් අවාසනාවන්තය ලෝකේ තවත් නැහැ. මෙච්චර ඉතාම නිවැරදිව අපේ චර්යා ටික සකස් කරගෙන හොඳට අධ්‍යාපනයෙන් දිනු වෙලා හොඳට දෝ දරුවන්ගේ සම්බන්ධතා ටික හොඳට ඇති කරගෙන යුතුයකම් ටික හොඳට කරගෙන හොඳට ආර්ථිකිනුත් දිනු වෙලා හොඳට ඉගෙනගෙන මනසත් හොඳට දිනු කරගෙන ලස්සනට ලෝකේ මනස ලෝකේ දෙවියන් බ්‍රහ්මයන් වගේ මානසිකව ඉන්න පුළුවන් විදියට මගක් බුදුහාඳුර අපට පෙන්වලා දෙලා තියෙනවා. ශරීරයෙන් මිනිසෙක් වගේ හිටියට මනසින් අපට බ්‍රහ්මයක් වගේ ඉන්න ක්‍රමය බුදුහාඳුර දේශනා කරලා තියෙනවා. යම්කිසි කෙනෙක් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩනවා නම් ඒ වඩන කෙනා ඉන්නේ බ්‍රහ්මයක් වගේ ඉන්නේ. තමන්ට ඉහෙළම සතුටෙන් එන පුළුවන් වාතාවරණයේ ක්‍රමයේ බුදුහාමර අපට දේශනා කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි බිනුතුනි සතිපට්ඨානය කියන එක අනිත් පැත්තෙන්. සතිපට්ඨානය වඩනකොට බිනුතුනි සතිපට්ඨානය කරන්නේ තමන්ගේ කය, තමන්ගේ හිත ගැන සම්පූර්ණ අවධානය පවත්වා ගන්නටයි දේශනා කරේ. එක පැත්තකින් දේශනා කරනවා වර්තමානයේ තුල සිත තියාගන්න කියලා. ඒකට කියන සතිපට්ඨානය කියලා. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා මෙන්න මේ කය, වේදනා, සිත, සිතිවිලි කියන මේ හතර තැන පිළිබඳව උපරිම සිහිය තියාගෙන ඉන්න. ඒ සිහිය තියාගන්න විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් සතිපට්ඨාන භාවනාව කියලා එකක් දේශනා කළා. මේක බටීරයට අහුවෙලවත් නැහැ පින්නතුනි. මෙයා දන්නේවත් නැහැ ඒක. මොකද සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති. මේ ස්ථාන හතරෙහි තමන්ගේ කය, වේදනා, සිත, සිතුවිලි කියන මේ හතරෙහි ඇතිවීම බලන්න, නැතිවීම බලන්න. රයිසින් ඇන් සීසින්. මේ හැම දෙයක්ම පෙර නොතිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කතාව. ලෝකයානිත් හැම ආගම් දර්ශනයකම කියන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා, ඒ තිමිච්ච ලෝකය අපි ඉපදුනා, අපි මිය ගියාට පස්සේ ඒ ලෝකේ තියෙනවා කියලා. ඒ ගැනත් බුදුදහමේ කියනවා නැත්නම් ඒක කන්වෙන්ෂන් ට්‍රූත් එකේ විතරයි, සම්මුති සත්‍යේ විතරයි. කර්මයක් කියන්නේ මේ ට්‍රූත් එකත් එක්ක. නමුත් මේක විතරක් නෙවෙයි බුදුදහමේ කියන සත්‍ය. බුදුදහමේහි කර්ම හතරක් ගැන කියනවා. මේක ඉතාම වැදගත් කාරණයක් වෙනතන. බොහෝ දෙනා කර්ම තුනක් ගැන විතරයි දන්නේ. අතිබික්ඛවේ කම්මං කන්නං කන්න විපාකං. කලු විපාක ගැන දෙන කලු කර්ම තියෙනවා. සිත අපිරිසිදුව කයින් සිතින් වචනයෙන් අකුසල කළ දුගතිගාමින කර්ම තියෙනවා. අතිබික්ඛවේ කම්මං සුක්ඛං සුඛ විපාකං. සැප විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. සම්පූර්ණම හිත පිරිසිදුව කරන කර්ම තියෙනවා. ඒකෙන් දිවි ලෝක බ්‍රහ්ම වලට යන කර්ම තියෙනවා. තවත් කර්ම තියෙනවා. අතිබික්ඛවේ කම්මං කන්න සුක්ඛං කන්න සුඛ විපාකං කියලා තුන්වෙනි කර්ම වර්ගය තියෙනවා. කලු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. දුක සැප දෙකම යනවා. දැන් මනස ලෝකේ අපි ඒ වගේ තමයි යන්නේ. ඊළඟට බුදුදහමේ තව එකක් දේශනා කරනවා. අතිබික්ඛවේ කම්මං අකන්න සුක්ඛං අකන්න අසුඛ විපාකං කියලා. කලුත් නොවන සුදුත් නොවන කර්ම වර්ගයක් තියෙනවා. මේක ගැන වෙන කිසිම දර්ශනයක ආගමක නැහැ. මේක තමයි බුදුදහමේ තියෙන විශේෂත්වය. එතකොට මෙන්න මේ හතරවෙනි කර්මය කරා යන්න තමයි මේ සතිපට්ඨාන භාවනාවෙන් අපිට කරන්නේ. කෙලින්ම පරමාර්ථ සත්‍ය තුලින් බලලා දුක නිරුද්ධ කරන ක්‍රමයක් මේ තියෙනවා. එතකොට මෙන්න මේ ධම්මගක් පින්නොතුනි වටිනා ධම්මගක් අපේ ජීවිතය අමියස අපිට ලැබිලා තියෙනවා. එතකොට මෙන්න මේ ධම තුල පින්නොතුනි අපි ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ගැන අවබෝධය තියෙන්නට ඕන. ඔබ බුදුදහම නමින් යමක් අහනවා නම් ඔබට විශේෂයෙන් කරුණු දෙකක් ගැන අවබෝධය තියෙන්නට ඕන. බුදුදහම විතරක් නෙවෙයි ඕනම පුද්ගලයෙක්, ඕනම ආයතනයක්, ඕනම ස්ථානයක ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් තියෙනවා. ඔබ සමහර ආයතන වලට යනකොට ඉස්සරහම බෝඩ් එකක් ගහලා තියෙනවා. මොකද ගහලා තියෙන්නේ? විෂන්, මිෂන් කියලා. දැක්ම සහ මෙහෙවර කියලා. සමහර රෝහල් වලට එහෙම යනකොට ඔබට දකින්න පුළුවන්. විෂන් එකක් තියෙනවා, මිෂන් එකක් තියෙනවා. විෂන් එක කියන්නේ මොකන්ද? විෂන් එක කියන්නේ ඒගොල්ලන්ගේ දැක්ම. මොකද ඉලක්කය කියන එක. මිෂන් එක කියන්නේ මොකද්ද? මිෂන් එක කියන්නේ මෙහෙවර තමයි. මොකද ඒ විෂන් එකට යන මොකද කරන්න ඕනේ කියලා. ඒතොර මේ දෙකම වැදගත් වෙනවා පිනතුනේ පුද්ගලයෙකු නම් ජීවිතයක. ඔබ බලන්න ඔබේ ජීවිතයේ විෂන් එක මොකද්ද, මිෂන් එක මොකද්ද කියලා. හිතලවත් නැහැ සමහරටනේ. ටිකක් හරි වෙනතන හිතලා තියෙනවනේ තමන් මොකද්ද, තමන් හිතා තමන් මොකද්ද ජීවිත ඉලක්කය කියලා. සාමාන්‍ය තියෙනව නේද, ගෙදර මෝගේජ් එක ගෙවල ඉවර කරගන්න නේද, දරුවෝ ටික විශ්වවිද්‍යාලය යවන්න, එහෙමත් ඉලක්කයක් තියෙනව. ඒවා හරි, ඒවත් අපි කරන්න ඕන. බුදුදහමේ හැටියට ඒවත් කරන්න කියලා තියෙනවා. ඒවා කරන්න එපා කියලා නෑ. ඒවා උපරිම හොඳට කරන්න ඕන අපි. සිප්පන් සික්ඛාපදෙන්දි කියලා දරුවන්ට හොඳට උගන්වන්න. ඩොක්ටරේට් එක දක්වාම උගන්වන්න. ඩොක්ටරේට් දෙකක් ගන්න කොහොම හරි කන්නේ. උපරිම වශයෙන් භාෂාත් එකක් නෙවෙයි, භාෂා කීපයක් උගන්වන්න. සයින් ලැන්ග්වේජ් එකක් කරන්න කට්ටියද? ඒව අවශ්‍යයි පිනතුනි. නමුත් ඒ අතරේ පිනතුනි බුද්ධිසම් ඉගෙන ගන්නකොට ඔබ දැනගන්නට ඕන විෂන් එක මොකක්ද, මිෂන් එක මොකක්ද කියලා. බෞද්ධයෙක් හැටියට විතරක් නෙවෙයි ලෝකේ ඉන්න බුද්ධිමත් කෙනෙක් හැටියට තියෙන ඕන විෂන් එක මොකක්ද? මොකක්ද අපිට තියෙන ඕන පොයින්ට් ඔෆ් view එක, විෂන් එක, දැක්ම? අද දැනගන්න පිනතුනි හොඳට මේක මතක තියාගන්න. ලෝකේ ඉන්න නුවණැති කෙනෙක් විදිහට පිනතුනි විෂන් දෙකක් තියෙනට ඕන. ඒක අදියේ හටගත්තු එකක් නෙවෙයි පිනතුනි, මීට අවුරුදු 2500 කලිනුත් ලෝකෙ හිටියේ බුද්ධිමත්යට තිබුණේ ඒක. අපිට විතරක් නෙවෙයි. අපිට නැතුණාට ඒක කරන්න දෙයක් නැහැ. සමහරට ඒ කියන්නේ අපේ දැක්මක් නැහැ කියන එක, ඒකයි අපේ දර්ශනයක් නැහැ කියන එක. ප්‍රධාන වශයෙන් විෂන් දෙකක් තියෙනවා. එකක් තමයි අපි කොයි මොහොතේ මරණයටපත් වුණත් මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ නැහැ කියන දැක්මක් තමයි තියෙනට ඕන. ඒ තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි තමන්ගේ හිතට දුකක් එනවා නම්, මානසික පීඩාවක් එනවා නම් ඒක දුරු කරගන්න ඕන කියන දැක්මක් තමයි තියෙනට ඕන. ඒක බාහිරින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, තමන් විසින්ම කළ යුතු දෙයක්. මේ දෙකම තමන්ගේ ජීවිතෙන් වෙන්න ඕන දෙයක්. මොකක්ද තමන්ට තියෙන ඕන විසන්ස් දෙක? එකක් තමයි තමන් කොයි මොහොතේ මිය ගියත්, සාමාන්‍ය දෙයක් නෙවෙයි, ඇතැම්මිට හරි අනතුරකින් වෙන්න පුළුවන්, ගෝණෙදි වෙන්න පුළුවන්, කෙනෙක් තමන්ගේ ජීවිතයට හානි කළ වෙන්න පුළුවන්, ලොකු රෝගයක් හැදිලා එක්තැන් වෙලා කාලයක් මාස ගාණක් ඉඳලා දුක් විඳලා වෙන්න පුළුවන්. ඒ කොයි අවස්ථාවක මිය ගියත් තමන් මරණයෙන් පස්සේ පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියන විශ්වාසයක් තමන්ට තියෙනට ඕන. මේක තමයි පළවෙනි දැක්ම. දෙවෙනි එක තමයි තමන්ගේ මනසට දුකක් එනවා නම් මේ මොහොතේ තමන්ට බැනපු කෙනෙක් ගැන මතක් වෙනකොට, නැත්නම් තමන්ට පාඩුවක් වෙච්ච දෙයක් ගැන හිතනකොට, තමන්ගේ දරුවෙක්ගේ ප්‍රශ්නයක් ගැන හිතනකොට, තමන්ගේ මනසට දුකක් එනවා නම් ඒ දුක හටගන්නේ කොහොමද, ඒ දුක නැති කරගන්න මම මොකද කරන්න ඕනේ කියන එක ගැන දැක්මක් තමන්ට තියෙනවා. අර පළවෙනි කාරණාව සමහර විශ්වාස කරන්න පුළුවන්. මරණයෙන් පස්සේ ජීවිතයක් පිළිනව ගන්න ඇති ඉන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. බුද්ධ ධර්මයේ කියලානේ අනිවාර්යයෙන් පරලොව පිළිගන්න ඕනේ කියලා කතාවක් කියලා නැහැ කොහෙවත්. හැබැයි Tamante ඒක පිළිගන්නව නම් තමන්ගේ ජීවිතේ හොඟා සාර්ථක කරගන්න පුළුවන්. නමුත් දෙවෙනි කාරණේට හැමදෙන්නම කැමතියි. මේ මොහොතේ තමන්ගේ තියෙන මානසික ආතතිය දුරු කළා, තමන්ගේ මානසික සුවයකටපත් වෙන හැමදෙනෙක්ම කැමතියි. අන්න ඒ ඉලක්කයවත් අපි හැමදෙනාගම තියෙනට ඕන. ඒක තමයි දැක්ම කියලා කියන්නේ. දෙවෙනි එක තමයි මේ විෂන් එකට ළඟා වෙන්නට අපි මොකද කරන්න ඕන මිෂන් එක කියලා මෙහෙවර කියන එක. තමන් ඕනම වෙලාවක මිය ගියොත් තමන් සුගතිගාමී වෙනවා කියන දැඩි විශ්වාසයක් තමන් ළඟ තියෙනට ඕන. ඒ විශ්වාසය ඇති වෙන්න නම් තමන් හැකිතාක් දුරට දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරලා තියෙනට ඕන. පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමී කියලා කාරණයක් තියෙනවා. ජීවිත අවසාන කාලයේ සැපගෙන දෙන්නේ තමන් කරපු පින්කම් කියලා. සාමාන්‍ය පින්කම් නෙවෙයි, විශේෂයෙන්ම ශ්‍රද්ධාව ඇති වෙන දේවල් කළ තියෙනට ඕන. ඒ වගේම මෛත්‍රිය දිනු වෙන දේවල් කළ තියෙනට ඕන. මේ දෙක විශේෂයි. සිල්වත් ජීවිතයක් ගත කළ තියෙනට ඕන. සාමාන්‍ය දානෙ විතරක් ප්‍රමාණවත් නැහැ සුගතිගාමි වෙන්න. එතකොට පින්වත්නි මේ සඳහා ප්‍රධාන වශයෙන්ම තමන් බලන්න තමන්ට දවසට වැඩිපුර මොනව ගැනද කල්පනා වෙන්නේ කියලා. තමන්ට දිනකට වැඩිපුර මතක් වෙන්නේ කුසල් චේතනා සිදුවන දෙයක් නම් තමන්ට ඔන යම්කිසි විදියක විශ්වාසයක් තියෙනවා තමන් සුගතියට දැන් වීස අරගෙන ඉන්නේ කියලා. හැබැයි පින්නතුනි ඒ කුසල් සිදුවෙන දේවල් අතරින් ප්‍රධාන දේවල් තියෙනවා වැඩිපුරම තමන්ට සිහිපත් වෙන්නේ දිනකට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන නම්, උන්වහන්සේ දේශනා කරපු ධර්ම කරුණු ගැන නම්, උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවක සංඝරත්නය නම්, මෙන්න මේක තමයි තමන්ට තියෙන ඉහළම විශ්වසනීයත්වය තමන් සුගතියකට එනවා කියන කාරණයට. පින්නතුනි මේක මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි. ඔබ බලන්න මේක ප්‍රැක්ටිස් කළා, වැඩිපුර මෛත්‍රිය භාවනා කළා, වැඩිපුර බුදුගුණ භාවනා කළා, බලන්න තමන් මේ ජීවිතයම සතුටට පත් කරගන්න තමන් මේක ඕන කමින්ම කරන කප්පෙට යනවා. අපි හැමදෙනම කැමති ජීවිතයේ සතුටෙන් ඉන්න. සතුටෙන් ඉන්න කැමති නම් පින්නතුනි වැඩිපුර මනස පිරිසිදු වෙන දෙයක් අපි කරන්නට ඕන. අපේ සතුට රඳා පවතින ප්‍රධානම දෙයක් තමයි අපි කොතෙක් දුරට අපේ හිතේ තියෙන ලෝභකම අඩු කරාද කියන කාරණේ. කොයිතරම් තමන්ගේ රාගය අඩුද කියන කාරණේ. කොයිතරම් දුරට බැඳීම් අඩුද කියන කාරණේ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි කොයිතරම් දුරට තමන් අනිත් අය සමග තියෙන අමනාපය අඩුද කියන කාරණේ. තුන්වෙනි කාරණේ කොයිතරම් තමන් නුවණින් ප්‍රඥාවෙන් සම්මා දිට්ඨියෙන් ඉන්නවාද කියන කාරණේ. මෙන්න මේක තමයි සුගතියට තමන් පදනම සකස් කරගෙන ඉන්නවා කියන කාරණේ. තමන්ගේ අතින් නොයෙකදී අඩුපාඩුකම් සිදුනා වෙන්න පුළුවන්. එහෙම නැති වෙච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. නමුත් ඒ සිදුවෙච්ච දේවල් නැවත නැවත හිතන්න යන්න එපා. ඒව හිතන වාරිය පුළුවන් තරම් අඩු කරන්න. අඩු කළා කුසල් සිදුවන දේවල් ගැන වැඩිපුරින් හිතන්න. ඊළඟ කාරණේ තමයි පිනොත්තුනේ දුකේ හට ගැනීම හා නැතිවීම ගැන තමන් හිතන්නට ඕන. යම් කිසි අවස්ථාවක අපේ මනසට දුකක් හට ගන්නව නම් ඒ දුක හට ගන්න මොහොතේ අපේ සිතේ ස්වභාවය මොකද්ද? ස්වභාවය තමයි අපි ඇසෙන් දැකපු දෙයක්, කනෙන් අහපු දෙයක්, නාසයෙන් ගඳ සුවඳ දැකපු දෙයක් මෙන්න මේ ඉන්ද්‍රිය හයෙන් ගත්තු දෙයක් ගැන මතක් කරනකොට ඒ මතක් කරන වෙලාවේදී අපට හිතෙන්නේ ඒ සිද්ධිය දැන් සිදුවෙන වගේ දෙයක් කියලා. දැන් කවුරු හරි කෙනෙක් ඔබට බැනපු සිද්ධිය ගැන මතක් කරගන්න. ඔබට කරදර කරේ කෙනෙක් ගැන කල්පනා කරලා බලන්න. නැත්නම් ඔබේ ඉඩමකට බලෙන් ඉඩමක් ගන්න උත්සාහ කරපු කෙනෙක් ගැන කල්පනා කරලා බලන්න. ඒක මතක් වෙනකොටම ඔබට හිතෙන ඒ සිද්ධිය දැන් සිදුවෙන සිද්ධියක් කියලා. එතකොට ඒක නෑ එකපාරේ ඔබට බැන්නේ. ඔබ අවිද්‍යාවෙන් හිටියොත් තාපරක් යගෙන් බැනුමා. සිහි කරන හැම මොහොතේම අලුතෙන් අලුතෙන් බැනුම් අහන යාගි. පිනුතුනි මේක සම්පූර්ණම අවිද්‍යාවෙන් එන්නේ. අපට තේරෙන්නේ නැහැ ඇත්තටම මේක අපේම මනසම අපේම මයින්ඩ් එක නේද අපි මේ රීඩ් කර කර දුක් විඳින්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. අනිත් දේ තමයි පිනුතුනි මේ ඇහැට රූපයක් පේනවා නම් අපට හිතෙන්නේ මේ පේන රූපය බාහිර තියෙන රූපයක් ඒ විදිහට මේ මට පේන්නේ කියලා. දැන් මේ පිටිය බලනවා නම් දැන් මේ හාන්දර දිහා බලනවා නම් මොකක් හෝ දෙයක් ඔබට දැන් මේ මොහොතේ පේනවා නම් ඇසෙනවා නම් ඔබ හිතන්නේ ඒ බාහිර තියෙන දේ ඒ විදිහට මේ මට පේන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අපි හිතනවා ඒ බාහිර දේ තුලින් තමයි මට සැප හෝ දුක එන්නේ කියලා. ඒ නිසානේ අරය කියන්නේ බාහිර හොඳට සම්බන්ධතා තියාගෙන යාළුව වැඩි කරගන්න කියලා. ඕන් හිතන්ගෙන යාළුව හොඳට කතා බහ කරලා හිටියොත් ඒ තුලින් තමයි සතුට ලැබෙනවා කියලා. බැරි වෙලා තියෙන යාළුවට එකම බැන්නොත් මොකද වෙන්නේ? ඒකෙන් මැතෙමිට දුකටත්පත් වෙනවනේ. එතකොට පිනොතුනේ බලන්න ඇත්තටම අපට මේ සැප හෝ දුක ඉන්නේ බාහිර තියෙන දේ විදියටද? පින්නතුනේ මේක ගැඹුරට ගියාට පස්සේ තේරෙන දේ තමයි බුදුදහම ඉතාම පැහැදිලිව දේශනා කරනවා. අපේ ඇහැට රූපයක් පේනවා නම් ඒ පේන්නේ ඒ මොහොතේ හේතු ටිකක් සකස් වෙලා ඒ වර්තමානයේ තියෙන ස්වභාවය අනුවයි අත්දැකීමෙන්නේ. අතීතයෙන් මෙතෙන්ට එන එකක් නෙවෙයි. කලින් ඉඳන් තිබිලා රෙඩිමේඩ් වෙලා තිබෙන මෙතෙන්ට දුන්න දෙයක් නෙවෙයි. මේ මොහොතේ අපේ මනසේ ස්වභාවය අනුව මේ මොහොතේ අපි මේ නිස්පාදනය කරගන්න දෙයක් මේ තියෙන. සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් මම පාවිච්චි කරන මොකක් හරි දෙයක් ගමු වටාපත කියලා. දැන් ඔබට මම මේ වටාපත තියාගෙන ඉනකොට වටාපත ගැන ඔබට ඉතර හැඟීමක් නැහැ. සාමාන්‍ය ඉතින් මධ්‍යස්ත වෙන්නේ. දැන් මම හොඳට බණ කියන හින්දා. හැබැයි මම ඔබට බැන්නොත් මේ කාටත් මම නරක වචනෙන් බැන්නොත් බැනලා මම වටාපත මෙතන තියලා මම පිටත් වෙලා යනවා. එතකොට බලන්න ඔබට මේ වටාපත දැක්කම මොන වගේ හැඟීමක් දෙන්නේ? අර මං ගැන අප්‍රසාදයක් ඇති වුණා නම් ඒක මේ වටාපත තුනත් ඔබට එනවා. ඒක කලිනුත් මේක තිබ්බා. හැබැයි කලින් එක ආවේ නැහැ. අර බැන්නට පස්සේ ආවේ. බැන්නට පස්සේ වටාපත නෙවෙයි මේ ඔක්කොම මගේ කණ්ණාඩිය මේ ගෙනාපු ඔක්කොම ගැනත් ඔබට පේන්නේ ඒවා. පිනුතුනේ ඇත්තට මේක බාහිරින් ආපු දෙයක් නෙවෙයි. තමන්ගේ මනසේ ස්වභාවය අනුව ඒ මොහතර නිස්පාදනය කරගන්න දෙයක් මේක. මේක පිනුතු හිතන්නේ අපි මේ භෞතික දේ පේන විදිය විතරේ කියලා. ඒ විතරක් නෙවෙයි දැන් මේ බිත්ති මේ වහලවල් මේ ඔක්කොම මේ විදියට පේන්නේ අපේ මනසේ මේ අවස්ථාවේ තියෙන ස්වභාවයට අනුවයි මේ විදිහට මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේක පින්නතුනේ අපේ මනස වෙනස් වෙනවාකින් මේ පේන ලෝකේ සම්පූර්ණ වෙනස් වෙනවා. ඒක කලින් රෙඩිමේඩ් වෙලා තිබුණ මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි මේ මොහොතේ අපගේ මනසේ ස්වභාවයට අනුව මේ මොහොතේ නිෂ්පාදනය කරගන්න දෙයක්. අන්න ඒක තේරුනොතින් කෙනෙක් ඒ කෙනා දකින්නේ තමන්ගේ මනසින් දකිනවා තමන්ගේ හැඩ දකපු රූපය කනට ආව ශබ්දයක් මොන අත්දැකීම ලැබුණත් දකිනවා මේක පෙරපසු නොවි ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දන්නවා. තමන්ට බාහිර කිසිම දෙයකින් දුකක් අසපක්කත් එන්නේ නැහැ ඊට පස්සේ. තමන් තනි කරම අභ්‍යන්තරය මත යපිලින කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි එකෙන් කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. එයා බාහිර යුතුයකම් ටික රැකී රක්ෂාට කියව නොකරන කෙනෙක් කියලා. ඒ ටික පිනතුනේ දැනටත් වඩා කරන කෙනෙක් බවට පත් වෙනවා එයා. දැනටත් වඩා හොඳට ඉගෙන ගන්නවා. දැනටත් වඩා හොඳට ඥාති මිත්‍රාන්ගේ යුතුයකම් ටික කරනවා. දැනටත් වඩා හොඳට ඒ තැනැත්තා හොඳට මිලමුදල තුපේනවා. හැම දෙයක්මත් හොඳට කරමින් යා මනසින් ඉතාම නිරවුල්ව මනසින් ඉතාම නිරෝගී වෙන්න කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ධම්මගත් බුදුහාර අපට දේශනා කළේ. ඒ කරුණ ඉදිරියට අපි තවත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අද විශේෂයෙන් අපි මාතෘකාව ඇටියට කියන්න බලාපොරොත්තු වෙන්නේ පින්නතුණේ මව්පිය දූ දරු සම්බන්ධතාවය ගැන. මව්පියන් හා දෙමව්පියන් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණය බුදුහාමුදුර දේශනා කරපු කරුණ ටිකක් අපි අද පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද මේ දෙමව්පිය වෙනුවෙන් කරන පින්කමක් හින්දා අදට අද බණ ආරාධනා කරනකොට දෙමව්පිය ගැනත් කියන්නේ කියලා සඳහන් කළා. පින්නතුනේ මේ සඳහා මා මාතෘකා වශයෙන් තෝරාගත්තේ බුදුරජාණන් වහන්සේගේ පියතුමා සෝද්දෝදන රජතුමා කරපු ප්‍රකාශයක්. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ පළමුවම කිඹුල්ලත් කුරේට වැඩම කරපු අවස්ථාවේ ශාක්‍ය වංශික බොහෝ දෙනා මහණුණා. නන්ද කුමාරයා මහණුණා. නන්ද කුමාරයා කියලා කියන්නේ මහා ප්‍රජාපති ගෝතමීගේ පුතා. සුදන රජතුමාගේ පුතා. බුදුහාමගේ සහෝදරය වගේ. මේ නන්ද කුමාරයා මහණුවාට මුලින් බුදුහාම ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටිය ගිහි ගෙදරින්දී කියලා ඒ බලාපොරොත්තු නැති වුණා සුදන රජතුමාට. ඊට පස්සේ ටිකක් හරි බලාපොරොත්තු තියාගත්තේ නන්ද කුමාරයා ගැන. නන්ද කුමාරයාත් මහණ කළා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට බුදුහාමරෝ සාක්‍ය පුරේ කිඹුලත් පුරේ පින්නපාතේ වඩිනකොට රාහුල මාතාව යසෝදරා දේවිය කියන පුතේ ආර යන ඔබේ පියතුමා ගිහිලා දාය හදින්නන්න කියලා. රාහුල පොඩි කුමාරයා අවුරුදු 7යි ගිහිලා බුදුරජාණන් වහන්සේගේ සේවනය කියනවා. ඔබ වහන්සේගේ සේවන මට හරි සුවයක් කියලා. බුදුහාමරෝත් එක අතේ එලිලා පන්සලට ගියා. ඊපස්සේ මේ හත් හැවිරිදි දරුවාට බුදුහාමරෝ ලොකුම දාය ආදී දුන්න පැවිදි කළා. සරියුත් සාන්දර මහණ කෙරෙහි මේ සිද්ධිය රජතුමාට දරා ගන්න බැරුව ගියා. රජතුමා කියනවා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ හම්බෙන්න ආවා. ඇවිල්ලා කියනවා ස්වාමීන් ඔබ වහන්සේ මහණුවාට පස්සේ මං හුඟක් දුක් වුණා. ඒ දුක මං ටිකක් හරි නැති කරගත්තේ නන්ද කුමාරයා දිහා බලලා. නන්ද කුමාරයාත් මහණුණා. ඊට පස්සේ මගේ හිතේ ඇතිවෙච්ච දුක මං ටිකක් හරි නැති කරගත්තේ දුරු කරගත්තේ මේ රාහුල කුමාරයා දිහා බලලා. නමුත් ඒ කුමාරයාත් මහණුණා. ඒ නිසා ස්වාමීනි මම ඔබ වහන්සේගෙන් වරයක් ඉල්ලනවා. වරයක් දෙන්න මට කියලා. මොකද වරේ? වරයක් දෙන්න කියලා කිව්වට පස්සේ බුදුහාමරෝ කියනවා රජතුමනි බුදුවරු වර දෙන්නේ නැහැ අනිත් පැයට. වරයන් දෙන අය නෙවෙයි. ඊට පස්සේ කියනවා නෑ ස්වාමීනි එහෙම අකපදයක් නෙවෙයි මං ඉල්ලීමක් මේ කරන්නේ. මේ ඉල්ලීමට අහුන්කම් දෙන්න කියලා. මම මේ වගේ තම සංවේගයකටපත් වුණා. ඔබතුමා ගැන නන්ද හාමුදුරුවෝ ගැන රාහුල කුමාරය ගැන මම ඉතාම සංවේගයෙන් මං ඉන්නේ. රජතුමාට කියනවා මේ වෙලාවේ රජතුමා කියනවා බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියන පුත්තපේමං බන්තේ චලින් චින්දති. ස්වාමීන් වහන්සේ පුතෙකු පිළිබඳව පුතුන් පිළිබඳව තියෙන ප්‍රේමය මේ තියෙන සමේ උඩ සිවිය සිඳලා ඊට යට තියෙන හැම කොටසට යනවා. ඊට පස්සේ කියනවා චවින් චෙත්වා චම්මං චින්දති. මේ සිවිය සිඳලා හැමට යනවා චම්මං චෙත්වා මන්සං චින්දති. ඒ හැමත් සිඳගෙන මසට යනවා. මන්සං චෙත්වා නහරුං චින්දති. නහර වලට යනවා මේක සිඳගෙන මේ පුත්‍ර ප්‍රේමයේ දරු සෙනෙහස කියන දේ. නහරුං චෙත්වා අට්ඨින් චින්දති. මේ නහරත් කිඳාගෙන ඇටවලට යනවා. අට්ඨින් චෙත්වා අට්ඨි මින්දං චින්දති කියලා. ඇට මිදුළු කරත් මේක යනවා. ඇට මිදුළු කරා ගිහිල්ලා මේක විනිවිද යන දෙයක්, සිටින දෙයක් මේක. ඒ තරම් දැඩි සංවේදී දෙයක් මේ දරු ප්‍රේමය කියන දේ. ඒ නිසා ස්වාමීනි මීට පස්සේ දෙමව්පියන්ගෙන් අවසර නොගෙන දරුවෙකු පැවිදි කරන්න එපා කියන ඉල්ලීමක් කරා. බොමහින්සක ඉල්ලීමක්. බුදුරජාණන් වහන්සේ මීට පස්සේ රජතුමාත් එක්ක බොහෝ වෙලක් සුහදව කතා කළා. මේ කාරණා ඇතුළු කාරණා රාශියක් ගැන කතා කළා. කතා කරලා රජතුමා සතුරු කරවලා සැනසීමට පත් කළා. රජතුමා යැව්වා. යැව්වට පස්සේ භික්ෂූන් වහන්සේලා කැඳවලා භික්ෂූන් වහන්සේලාට විශේෂ නීතියක් පැනෙව්වා, ශික්ෂාපදයක් පැනෙව්වා. මීට පස්සේ දෙමව්පියන්ගෙන් අවසර නොගෙන දරුවෙක් මහාන කරන්න එපා, මහාන කරොත් ඒක දුකට පත්‍යක් කියලා, දුකලා ඇවතක් කියලා ශික්ෂාපද අතුරින් පල්ලෙහා මට්ටමේ මෙතන ශික්ෂාපදයක් ඒක. ශික්ෂාපදයක් පැනෙව්වා මෙන්න මේ සිද්දේ නිමිති කරගෙන. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වැනි කෙනෙක් මේ තරම් ඉහළ දර්ශනයක් ලෝකෙට දේශනා කළාත් අර වගේ තමන්ගේ පිය රජතුමා විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාවගේ උනත් බුදුහාඳුර අදහස් රටේ හුඟන් දුන්නා. උන්වහන්සේ පුළුවන් විදියට ඒවට අනුකූලතාවයක් දක්වලා තියෙනවා. විශේෂයෙන් මේ වගේ අවස්ථාවකදී ක්‍රියාත්මක කළේ මේ මව්පිය දුව දරු සම්බන්ධතාවය බුදුහාඳුරත් පිළිගත්තා. ඒ විතරක් නෙවෙයි බුදුදහම තුල දේශනා රාශියක් තියෙනවා. අම්මල තාත්තල කොහොමද ඉන්න ඕනේ, දරුව කොහොමද ඉන්න ඕනේ ආදී වශයෙන් හේතු රාශියක් බුදුදහම තුල විස්තර කරලා තියෙනවා. ඇයි පිනුතුනි මේකට හේතුව? මේකට හේතුව තමයි අපට ජීවය ලැබෙන්නේ අපේ අම්මගේ තාත්තගෙන්. ඒ අම්ම තාත්තා දෙන්න දරුවෝ ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. සාමාන්‍ය බලාපොරොත්තු විතරක් නෙවෙයි, විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන්ගේ දරුවෝ හැටියට අම්මල තාත්තල විදියට තමන්ගේ දරුවන්ගෙන් විශේෂ දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ආධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිංහල වද සූත්‍රයේදී දරුවෝ හදන අම්මල තාත්තල විදියට අම්මල තාත්තල දරුවන්ගෙන් කාරණා පහක් බලාපොරොත්තු වෙනවා. කාරණා පහකින් දරුවන්ට යුතුයකම් කරනවා කියලා. මොනවද ඒවා? ඒ තමයි පළවෙනි කාරණේ තමයි දරුවන් අකුසලයෙන් මුදවනවා, වරදින් මුදවනවා. දෙවෙනි කාරණේ කල්යාණේ නිවේසෙන්ති, යහපත් දේ යොදවනවා. සිප්පන් සික්ඛාපෙන්ති. තුන්වෙනි කාරණේ තමයි සීලප ලබා දීම. දැන් අපි හිතගෙන පළවෙනි කාරණේ කියලා එකනේ. පින්නතුනේ සීලප ලබා දෙන එක තුන්වෙනි කාරණේ. මුලින්ම අකුසලයෙන් මුදවන ඕන දරුවා, වරදින් මුදවන්නට ඕන. ඒ කියන්නේ හය හතර කියලා දෙනවා. හය හතර කියන්නේ මොකද්ද? ඔව් බොහොම හොඳයි. සතර අපායයි දිවි ලෝක හයයි. අකුසල කරුවොත් මෙන්න හතර අපායට යනවා. කුසල කරොත් මෙන්න සුගතිය යනවා කියලා හය හතර කියලා දෙනවන් දරුවන්ට මුල් කාලේ. ඒක තමයි පිනපව කියා දෙනවා කියලා කියන්නේ. ඒ වගේම කුසලයේහි යොදවන්නට ඕන දරුවන් තුන්වෙනි කාරණේ තමයි සිප්පන් සික්ඛාපෙන්ති කියලා හොඳට සිලිපේ ලබා දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතාම පැහැදිලිව යම් කිසි කෙනෙකුට සිලිප ලබා දුන්නත් එයාගේ ළඟ සිල්පය, සීලය, විනය නැත්තම් ඒ අධ්‍යාපනයෙන් වැඩක් නැහැ කියලා. සීලේන අනුපේතස්ස සුතේනත්ෝ නවිජ්ජති කියලා සඳහන් කරනවා. ඩිසිප්ලින් එකෙන් ඩිසිප්ලින් එකක් නැති අධ්‍යාපනයෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒ නිසා සිල්වත් බවත් එක් කියන අධ්‍යාපනයක් අපිට තියෙන්න ඕනේ කියලා අවධාරණය කළා. ඊළඟට සඳහන් කරනවා සමයේ දායජ්ජන් නියා දෙන්නති කියලා. තමන්ට ධනයක් තියෙනවා නම් සමයේ නිසි කල්හි දරුවන්ට ඒ දායාද ලබා දෙන්නට ඕන. ඒ වගේම සුදුසු පතිරූපේන ධාරේන සංයෝජෙන්ති සුදුසු ආවාහ විවාහ කළ දෙන්න ඕන කියලා. මෙන්න මේ කාරණා පහක් දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටු වෙන ඕනට යුතුයකම් හැටියට දේශනා කළා. මෙතන එක කාරණයක් තමයි සමයේ දායජ්ජන් නියා දෙන්නති කියන එක. සුදුසු කල්හි ධනය දෙන්න කියලා. දායද දෙන්න කියලා. මොකද සුදුසු කාලය කියන්නේ? දරුවන්ට දායද ලබා දෙන සුදුසු කාලය මොකද්ද? ඒක තීරණය කරන ඕන අම්මා තාත්තා දෙන්න. ධනෙ ටික දුන්නට පස්සේ පාරට බහින්න වෙනවනම් කලින් දෙන්න හොඳ නැහැ. දරුව ගැන දරුව හදාදී තම අම්මා තාත්තා තේරුම් ගන්න ඕන දරුවන්ගේ සත්‍ය කොහොමද කියලා. කලින්ම දෙන්න හොඳ නම් කලින්ම දෙන්න. නැත්නම් විවාහ වෙනකොට දෙන්න. නැත්නම් ඉතින් ඈ ප්‍රාණ භුක්තිය තියාගෙන දෙන්න. නැත්නම් ඉතින් පාරට යන්න වෙයි. ඒ නිසා බුදුහාඳුර දේශනා කළා තමන් හඳුනාගෙන නිසි කාලය තමන් විසින් එක තේරුම් ගන්නට ඕනේ බුදුදහමේ කියලා. ඒ නිසා තමයි සමේ දයජන්‍යා දෙන්න කියලා කියන්නේ. ඊළඟට මෙන්න මේ යුතුයකන් ටික දරුවන්ට ඉටු වෙනකොට දරුවන් අමුතුවෙන් කියන දැන් නෑ දරුවන්ගේ යුතුයකන් ටික දරුව කරනවා. බතෝනේ සංකරිස්සති අම්මා තාත්තට ආහාර පාන ඕන වෙච්ච කාලෙද්ද දෙනවා. කිච්ඡනේ සංකරිස්සති ඒ කටයුතු ටික කළ දෙනවා. දායඥම් පරිපංජති දෙමපියන්ගෙන් ලැබෙච්ච දාණය ටික ආරක්ෂා කරන විනාශ වෙන දෙන්නේ නැහැ. ඒ වගේම කුලවංශන් තපෙස්සති තමන්ගේ කුල චාරිත්‍ර ටිකක් තියෙනවා නම් ඒව ආරක්ෂා කරනවා. කුලසිරිත කඩන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අපේ බෞද්ධ පරිසරය තුළ හැදෙන අම්මා තාත්තගෙන් හැදෙන දරුවෝ ජීවත් වෙන කාලය විතරක් නෙවෙයි අම්මලා තාත්තලට මිය ගියාට පස්සෙත් උදව් කරනවා. අතච පන පේතානම් කාලකතානම් දක්කිනම් අනුපදස්සාමි කියපු විදිහට මිය ගියාට පස්සේ කලින් කලට අම්මා තාත්ත සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරනවා. මෙන්න මේ යුතුය කණ්ඩික පිණිස නිතු වෙනට ඕන. අනිත් කාරණේ තමයි මේ යුතුය කණ්ඩික ඉටු වෙනවත් එක්කම තවත් කරුණ රාශියක් බුදුරජාණන් වහන්සේ අම්මලා තාත්තල ගැන දේශනා කළා තියෙනවා. විශේෂයෙන් දේශනා කරනවා විවාහ වෙන්න කලින් මාතා මිත්තන් සකේ ගරේ කියලා. තමන්ගේ ගෙදරදී තමන්ට ඉන්න හොඳම යහළුව තමයි කවුද? තමන්ගේ අම්මා. අම්මා තාත්තා දෙන්නගෙනම මේ කියන්නේ. තාත්තා ගැන කිව්වේ නැහැ කියලා දුක් වෙන්න එපා. තාත්තරත් මේක අනිත් පැත්ත කියනවා එහෙම. තමන් විවාහ වෙන්න කලින් තමන්ට ඉන්න හොඳම යාළුව දෙන්න තමයි තමන්ගේ අම්මා තාත්තා දෙන්න. අනිත් පිටායට වඩා මේ දෙන්නගෙන විශ්වාසය තියන්නට ඕන. හැබැයි විවාහ වුණාට පස්සේ භාර්යාව පරමාසකා කියලා කියනවා. භාර්යාව තමයි හොඳම යෙහෙළිය. භාර්යාවට ඉන්න හොඳම එළිය සාමි පුරුෂයා. ඒ කතාවක් කියනවා. එතකොට අම්මා තාත්තට වඩා විශ්වාසනීයත්වයෙන් මේ විවාහ වෙච්චා ඕනෝන අන්‍යෝන්‍යවදී කටයුතු කරන්නත් ඕන. ඇතැම්බිට ඒ දෙනෙක් අතරේ තියෙන විශ්වාසන්ත දේවල් දෙමව්පියන් කියන්නේත් නෑ සමහරට. එතෙන්දී මේ විශ්වාසනීයත්වයේ උපරිම ලෙස රැක ගන්නටත් ඕනේ. වුණොත් තමයි තමන් විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ. මේ වගේ ඉතාම වැදගත් කාරණා ටිකක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඇයි එහෙම දේශනා කරන්නේ? මේ අම්මා තාත්තා දෙන්න තමයි අපට විශාල වශයෙන් පිට වෙන්නේ. ඒ නිසාම කියනවේ ඒ අම්මා තාත්තා දෙන්න අපට කරන සේවය පුත්තානං ආපාදකා පෝෂකා ඉමස්ස ලෝකස්ස දස්සී තාරා කියලා. දරුවන් බිහි කරලා පෝෂණය කරලා මේ ලෝකෙට දක්වන්නේ අපේ අම්මා තාත්තා කියලා. අපට ඇවිදින එක ඉඳන් හැමදේම ඉගෙනුවා අපේ අම්මා තාත්තා. කුඩාම කාලේ බලන්න අපට අධ්‍යක්ෂක එකතු කරලා බුදු පිළිමයක් දැක්කහම වඳින පුතේ බුදු සාදු කියලා අම්මගේ එකාතින් අපේ අද්දෙක මේකතු කළ වැන්දේවනේ. එකාතින් වඩාගෙන ඉන්නකොට අනිත් අතින් අද්දෙක එකතු කළ පොඩි අද්දෙක. එතනින් පටන් ගත්ත ගමන තමයි මේ අපි යන්නේ. ඉතින් අම්ම තාත්තා අපිට ලොකු පිහිටක් වුණා. අන්න එහෙම පිහිට වෙච්ච අම්ම තාත්තට බුදුහාම දේශනා කරනවා ද්වින්නාහම් බික්ක වෙන සුප්පතිකාරකම් වදාමි මාතුච්ච පිතුච්ච කියලා. මේ ලෝකෙ දෙන්නේ කියනවා ප්‍රත්‍යෝපකාරණල අවසන් කරන්න බැරි දෙන්නේ කියලා. ඊය තමයි අම්ම තාත්තා දෙන්න කියලා. එහෙම බුදුහාම දේශනා කළාත් භෞතික වශයෙන් කොච්චර අපි උපකාර කළත් අම්මා තාත්තා දෙන්නගෙන් වෙච්ච යුතුයකමට ප්‍රතිඋපකාර අපට කළ අවසන් කරන්න බෑ. හැබැයි අපට ප්‍රතිඋපකාර කළ අවසන් කරන්න පුළුවන් ක්‍රමයකුත් බුදුහාම දේශනා කළා. ඒ මොකද්ද? ඔව් ඒ තමයි ශ්‍රද්ධාව නැති අම්මලා තාත්තලගේ ශ්‍රද්ධාව ඇති කරනවා නම් ධර්මයට නැඹුරු නැති අම්මලා තාත්තලට ධර්මය අහන සලස්වනවා නම් දන් දෙන්නේ නැති අම්මලා තාත්තලව දන් දෙනවා නම් සිල් රකින්නේ නැති අම්මලා තාත්තලව සිල් රකිනවා නම් සෘතවත් භාවය ඇති කරනවා නම් ශ්‍රද්ධාව ඇති කරනවා නම් සීලිය ඇති කරනවා නම් පරිත්‍යාග සීලිය ඇති කරනවා නම් මෙන්න මේක තමයි අම්මට තාත්තට කරන්න තියෙන ලොකුම යුතුයකම කියලා. අනිත් පැත්තට දේශනා කරනවා පින්තුණි විශේෂ කාරණයක් බුදුරජාණන් වහන්සේ. ඒ තමයි අම්මල තාත්තල තමන්ගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන කාරණේ. මොකද අති ජාතං අනුජාතං පුත්තමිච්ඡන්දි පණ්ඩිතා. දරුව හදන අම්මල තාත්තල අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔව් බොහෝ විට හිතන්නේ අපිට අම්මල තාත්තලට වඩා ඉගෙනගත්තු කෙනෙක් කියලානේ. නමුත් වෙනතුනේ ඒකට වඩා අම්ම තාත්ත ධර්මයේ පිහිට තුල ඉන්න අම්මල තාත්තල බලාපොරොත්තු වෙන්නේ ඒ අම්මල තාත්තේ ළඟ තිමිච්ච ගුණවලට වඩා වැඩි ගුණ දහම් තමන්ගේ දරුවන්ගේ තුල තියේ කියලා බලාපොරොත්තු වෙනවා. ශ්‍රද්ධාව, පරිත්‍යාග සීලත්වයේ සිල්වත් බව, ප්‍රඥාව අම්මල තාත්තලටත් වඩා දරුවන් තුල ඇති වෙයි කියලා පින්වන්ත අම්මල තාත්තල බලාපොරොත්තු වෙනවා. එහෙම වැඩිපුර නැත්නම් අඩු ගානේ අනුජාතං තමන්ගේ මට්ටමට හරි බලාපොරොත්තු වෙනවා. නමුත් හැබැයි කිසිදාකවත් අවජාතං නෛචන්ති කියලා සඳහන් කරනවා තමන්ට වඩා ගුණ දහම් වලින් අඩු දරුවන් කිසි දිනක අම්මල තාත්තල බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. මේ විශේෂ කාරණයක්. ඒ නිසා ඔබ අම්මල තාත්තල දක්වන ලොකුම ගෞරවය තමයි ඒ අය රැක්කව ගුණ වලට වඩා ඔබ ඇතැමිට බෞද්ධ වෙන්න පුළුවන් බෞද්ධ නොවෙන්න පුළුවන් එක ගැටලුවක් නැහැ. ඒ අයගේ ළඟ තිමිච්ච හොඳ ගතිගුණ වලට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගේ ළඟ ඇති කරගන්න උත්සාහ කරන්න. එහෙන් බැරි නම් ඒ මට්ටමට හරි ඇති කරගන්න බලන්න. බුදුහාමුදුරුවෝ මෙතෙන්දි පින්නතුනේ ඉතාම වැදගත් සූත්‍රයක් දේශනා කරන සූත්‍ර දෙකක්. ඒක දිහිතු සූත්‍රය සහ ඒක පුත්තු සූත්‍රය කියලා. ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙකුට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න. මොකද ඉල්ලීම? අම්ම ශ්‍රද්ධාවන්ත නම් අම්ම තාත්තා දෙන්නටම මේ කියන්නේ. එකෙක් කිව්වා දෙන්නටම තමයි මේ කියන්නේ. එතකොට අම්ම තාත්තා දෙන ශ්‍රද්ධාවන්ත නම් තමන්ගේ දරුවන්ගෙන් පුතාගෙන් එකම පුතා නම් ඉනේ පුතාගෙන් ඉල්ලීමක් කරන්න. ඉල්ලීම මොකද්ද? ඒ තමයි පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. ඒ දෙන්නම මේ ගෞතම සම්බුද්ධ ශාසනය හිටිය අනාගාමී දෙන්නේ. අනාගාමීව ගෙදර මිඳගෙන තමන්ගේ අම්මා තාත්තා පෝෂණය කරපුවායි. බුදුහන කවදාවත් කියලා නැහැ අනාථපිණ්ඩික සිටුමා වගේ වෙන්න, බිම්බිසාරයිතුමා වගේ වෙන්න කියලා නැහැ. ඒ වගේම කියනවා ඒ පුතා කවදා හරි දවසක මහාන වෙන්න කැමති නම් එදාට කියන පුතේ කොහොම හරි සැරියුත් හාඳුරු හරි මුගලන් හාඳුරු හරි වගේ වෙන්න කියලා. ඊළඟට කියනවා ශ්‍රද්ධාවන්ත උපාසිකාවට ඉන්න එකම දුවක් නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න. කොහොමද? කවුරු වගේ වෙන්න කියලාද? ඒ දුවගෙන් ඉල්ලීමක් කරන දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජුත්තරව හරි වගේ වෙන්න කියලා. ඒ දෙන්නාම අනාගාමි වෙල හිටියාය. බුදුහාඳුරෝ කියලා නැහැ බන්දුල මල්ලිකා වගේ වෙන්න, විසාකා වගේ වෙන්න, සුමනා වගේ වෙන්න කියලා නැහැ. අනාගාමි බව තමයි එක්සැම්පල් එක ගිහියෙක් විදිහට දෙන්න. ඒ කරාමපට යන්න පුළුවන් ගිහියෙක්ද ඉඳගෙන. ඊළඟට කියනවා ඒ දුව කවදා හරි දවසක පැවිදි වෙන කැමති නම් දුවගෙන් ඉල්ලීමක් කරන දුවේ කොහොම හරි කේමාව හරි උප්පලවන්නව හරි වගේ. මේක තමයි කියලා මාදර්ශ. ඉතින් මෙන්න මේ විදියට බුදුදහම තුල නොඑක් විදිය ආදර්ශ අපට දේශනා කරනවා. ඇයි මේකට හේතුව? මේ අපි යන්නේ පිනතුනි සම්පූර්ණ ආධ්‍යාත්මික ගමනක් යන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුහාමර ඉල්ලීමක් කරන මේ දරුවන්ගෙන් දුවගෙන් පුතේ ඉල්ලීමක් කරන දුවේ පුතේ කවදාවත් ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා පස්ස යන්න එපා කියලා. ඒව හරවත් දේ විදිහට සලකන්න එපා. ඊට වඩා ආධ්‍යාත්මික ජීවිතය අගය කරන්න කියන එක දේශනා කළා. මීට සම්බන්ධව පිනතුනේ ලිපියක් තියෙනවා. මේ ඒබ්‍රහම් ලින්කන් ලියපු ලෝක ප්‍රකට ලිපියක් තියෙනවා. ඔබ හලේ සමායට ඒබ්‍රහම් ලින්කන් තමන්ගේ පුතාගේ පාසලේ ගුරුතුමාට ලියපු ලිපියක් තියෙනවා. අහලා තියෙද පින්නතුණු? අහලා තියෙනවද? නැද්ද? ඒ ලිපියද තියෙනවා. ඒ දෙන්නම් මම ඒක කියවන්න උනා ඉවරයි. ඈ කොහොමද දරුවෙක් හදන්න ඕන, කොහොමද කෙනෙක් ඉන්න ඕන කියන එක. ඔව් කියනවා ගුරුතුමනි, මගේ පුතාට පොතේ පති අකුරු මෙන්ම ගහකොළේ අසිරිය, කුරුල්ලන්ගේ නාදය, සබා සෞන්දර්ය විඳින හැටි මගේ පුතාට උගන්වන්න කියලා. ඔහු කියනවා මේ ලෝකේ කපට මිනිසුන් අතරින් අවංක සාධාරණ මිනිසුත් ඉන්න විත්තිය මගේ පුතාට උගන්වන්න කියලා. නොමිලේ ලැබෙනා වූ ඩොලර් 100ට වඩා මහන්සිය රූපින ඩොලර් 5 වටින බව මගේ පුතාට උගන්වන්න කියලා. මේ වගේ කරුණු රාශියක් මේ ඒබ්‍රහම් ලින්කන් ඔහු ලේඛනයෙන් වදක්ෂ කෙනෙක්. ඔහු කරුණ රාශියකින් තමන්ගේ පුතාට කෙලින්ම ගෙදරදී උගන්වන්නේ නැහැ. ඇයි? ඉස්කෝලේ යනකොට ඇතැමිට දරුවා අමසාස කියන දේ ඉතර විශ්වාස කරන්නේ නැහැ, ගුරුතුමා කියන දේ විශ්වාස කරන්නේ. ඒ නිසා තමන්ගේ දරුවගේ ගුරුතුමාට මුල් ගුරුතුමාට ලිපියක් ලියනවා ඒබ්‍රහම් ලින්කන්. මෙන්න මේ ටික මගේ දරුවාට පාසලේ දුගන්නන්න. අන්තිමට කියන ඔය වගේ කරුණ රාශියක් කියලා මේක බාහිර දූර කාර්යයක් කියලා මම දන්නවා. හැබැයි මේක ඔබට කරන්න පුළුවන් මගේ පුතා හොඳ දරුවෙක් කියලා කියනවා. අනිවාර්යයෙන්ම ඔබ මේ ලිපිය කියවන්නට ඕන. කියවන විතරක් නෙවෙයි ඔබේ දරුවෝ ඉන්නවා නම් අනිත්යටත් මේ ලිපිය දෙන්නට ඕන. මට පුදුම හැටම් මෙතන මෙහි ඉන්න සමහර අය මේ ලිපිය කියවල නැහැ. අපි ශ්‍රී ලංකාවේදී අපි ඉගෙන ගන්න කාලේ උගන්නන කාලේ මේක කළා තියෙනවා. ගුරුවරු පුහුණු කරනකොට මේක කළා තියෙනවා. මෙහි ඉන්න සමහර අය ඉගෙනගෙන නැහැ. මෙහෙත් හොඳ අදහස් තියෙනවා අපි ගන්නට ඕන. අපේ බුදුදහම වගේම හොඳ අය කියපු දේවල් තියෙනවා. පින්නතුනි මෙතෙන්දි වැදගත්ම දේ තමයි මේ ආධ්‍යාත්මික පැත්තට විශේෂයෙන් ලෝක ඉදිරියට යන කාලයක් මේ කාලේ. එංගලන්තයේ ඇමරිකාව රුසියාව මේ ප්‍රධාන රටවල් ගානක සාමාන්‍ය විතරක් නෙමෙයි පිනුතුනි ආරක්ෂක අංශවල ඉන්න ඉහළම අයට ට්‍රේනින් කරනකොට බුදුදහමේ තියෙන සමහර සංකල්ප විශේෂයෙන් මයින්ඩ්ෆුල්නස් එකට ප්‍රැක්ටිස් කරනවා. බොහෝ දිනක් බුදුදහමට නැඹුරු වෙච්ච කාලයක් පිනුතුනි. මේකේ රිසල්ට් එක ගන්න බොහෝ දෙනෙකුට ලොකු උනන්දුවක් තියෙනවා. ඔබ අහලා තියෙනවද මීට අවුරුදු 18කට විතර කලින් වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් විදිහට පිළිගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඒක පිළිගන්න අවස්ථාවේදී කරපු ප්‍රධාන දේශනය නිව්යෝක් වල එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ප්‍රධාන දේශනය කළා. කවුද ඒ දේශනය කළේ? ඒ දේශනය කළේ බික්කු බෝධි කියන හාමුදුරුවෝ. ඒ බික්කු බෝධි කියන හාමුදුරුවෝ කොහෙන්ද ආවේ මේ දේශනයට? මේ දේශනයට ආවේ ශ්‍රී ලංකාවෙන් ඉඳන් ආවේ. ශ්‍රී ලංකාවෙන්ද ලැබෙලා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ මේ දේශනය කරමින් ඔහු කියන්නේ කවුද? මොකද්ද ඔහු කියන්නේ? ඔහු කියන්නේ මම මේ කහපාට සිවුරක් දරාගෙන අද මම මේ ශ්‍රී ලංකාව ඉඳලා ආවේ. හැබැයි ඔබ හිතන්න එපා මම පිට කෙනෙක් කියලා. මම ඉපදුනේත් මේ නිව්යෝක් වලම. නිව්යෝක් වලම ඉපදිච්ච මම ශ්‍රී ලංකාවට ගිහිල්ලා පැවිදි වෙලා මේ බුදුදහම ඉගෙනගෙන සේවයක් කළා. ඒ සිවුර දරාගෙන අද ඔබේ සංවිධානය ඉදිරියට ඇවිල්ලා මම මේ දේශනය කරන්න කියලා තමයි පටන් ගන්නේ. දෙන්නුතින් මේ වගේ බොහෝ දෙනෙක් ලෝකේ බැබළුණේ බුදුදහම නිසා. ඔවුන්ට බුදුදහම රකින්න එක, බුදුදහමේ නියෝජිතයෙක් කියන එක ඔවුන්ට ආඩම්බරයක්, ඔවුන්ට අභිමානයක්, ඔවුන්ට සතුටක් ඒක. ඒක නිකන් ආඩම්බරයට කාරණයක් විතරක් නෙවෙයි. ඇයි මේකට හේතුව? මේකට හේතුව දැන් ලෝකේ බොහෝ දෙනෙක් බුද්ධිමතුන් බුදුදහම හොයාගෙන කාලයක්. බුදුදහමේ තියෙන ඉහළම සංකල්ප ප්‍රායෝගික කරන්න උත්සාහ කරන කාලය. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා. නුවණැති කෙනෙක් නම්, බුද්ධිමත් කෙනෙක් නම්, ඒ බුද්ධිමත් කෙනා විසින් කළ යුතු ප්‍රධාන කාර්යභාරය දේශනා කළා. නුවණැති කෙනෙක් නම් තමන්ගේ බුද්ධියෙන් ගන්න ඉහළම ප්‍රතිඵලය තමයි ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න තියෙන ඉහළම දේ තමයි ස්කන්ධ පංචක ඉගෙන ගන්න කියලා. 5 aggregates study කරන්න කියලා. ඒ කියන්නේ අපේ ජීවිතය මොකක්ද කියන එක තේරුම් ගන්න කියලා මේ කියන්නේ. අපේ ජීවිතය කියන්නේ මොකක්ද? අපේ ජීවිතය කියන්නේ හෙන් රූප දකින එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ විඳින එක, දිවෙන් රස විඳින එක, කයින් පහස ලබන එක, සිතෙන් සිතුවිලි ගන්න එක. අපේ සමස්ත ජීවිතෙම කියන්නේ මේක. මෙන්න මේ ජීවිතය තුළ ඇත්තටම අපේ ජීවිතය කියන්නේ ඒ මොහොතක සිතුවිල්ල. එක වර්තමාන මොහොතේ සිතුවිල්ලක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. අන්න ඒ සිතුවිල්ල කියන්නේ එක දිගටම යන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම පෙරපසු නොවි එකට හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. හැම මොහොතෙම ස්කන්ධ පංචකේ හටගන්නවා. පෙරපසුන වී එතනම හටගෙන හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙන ස්වභාවය. මෙන්න මේක තේරුම් නොගත්තොත් අපට මොකද වෙන්නේ? අපි ඇසෙන් දකින රූප කරා යනවා, කනෙන් අහන ශබ්ද කරා ගිහිල්ලා ඒ රූප ශබ්ද තුල අපේ හිත බැස ගන්නවා. හිත බැසගත්තොත් මොකද වෙන්නේ? අපිට වර්තමානයේ ආස්වාදයක්වත් තියෙනව නැත්තේ නේ. හැබැයි අල්ප ආස්වාදයි බහු ආදීනවයි. ආස්වාදයේ ටිකයි ආදීන වැඩි. ඒ විතරක් නෙවෙයි අපි බාහිර රූපයක් ඇතැයි කියලා ගත්තොතින් ගන්නවත් එකම අපි ගන්න රූපේ විතරක් නෙවෙයි ජරා ව්‍යාධි මරණ මේ ටිකත් එක්කයි ගන්න. මහලු වීම, ලෙඩ වීම, මරණ කියලා මේ දුක් ටිකත් එක්කම මේ රූපේ කියලා ගන්න. ඒ නිසා මේකේ නිදහස් වෙන කැමැති නම් අභ්‍යන්තරයේම සිතවිල්ලක් එනකොටම දකින්න ඕන මේ අභ්‍යන්තරයෙන් හටගෙන නිරුද්ධන ස්වභාවයක් කියලා දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ දක්ෂ වෙන කෙනා ඒ මොහොත තුළ බාහිර කිසිම දෙයක් හොය පෙන්නේ නැහැ. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක නැවිතින් වැඩි යුතු බුද්ධිමත් කෙනෙක් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් ප්‍රැක්ටිස් කරන්න තියෙනවා නම් වඩන්න තියෙනවා නම් මොකද වඩන්න තියෙන්නේ? ඒ තමයි සමත විදර්ශනා දෙක කියන්නේ. සමතේ කියන්නේ එක කුසල අරමුණක වැඩි වේලාවක් හිත තියාගෙන දැස්ස වෙන්නට ඕන. මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, බුදුගුණ භාවනාව මේ වගේ භාවනාවක් විනාඩිය 2, විනාඩි 5, 10, 20, 30, පැය ඔහොම ටිකෙන් ටික වැඩි කරගන්න ඕන මේ කාලේ. හිත එකඟ කිරීමේ කාලේ වැඩි කරගන්නට ඕන. අනිත් පැත්තෙන් ඒ හිත එකඟ වුණාට පස්සේ අනිත්‍ය මෙනෙහි කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. හිත තැම්පත් වෙනවත් එක්කම තමන්ගේ හිත දිහා බලන්න ඕන. හිත කියන්නේ මේ මොහොතේ හටගෙන එතනම නිරුදුනා කියලා දකින්නට ඕන. ඒ දකින මොහොතක් පාසාම තමන්ට මොකද වෙන්නේ? ඒ දැකීමත් එක්කම පින්නතුනේ තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාවත් භව තණ්හාවත් ටිකෙන් ටික දුරු වෙනවා. නොදැනීම සහ ලෝකෙට තියෙන ඇල්ම ටිකෙන් ටික අඩු වෙනවා. බාහිර ලෝකෙ ඇලෙන දෙයක් නැහැ ඊට පස්සේ. මේ මට්ටමට තමන් හිතනකොට අඩු ගානේ මෛත්‍රී භාවනා කරන්න තරම් අධ්‍යයක් ඉතුරු වෙන්නේ නැහැ උඩට. ද්වේෂය දුරු කරන්න කියලා මෛත්‍රී භාවනාවට අවශ්‍යතාවයක් නැහැ. බාහිර පුද්ගලයන් පැනවීමම නැහැ උඩට. ඔබ අභ්‍යන්තරයෙන්ම නියොට පස්සේ ජීකෙනේ බඩපත් වෙනවා. ඒ තරමට ඒක නැත්තා විද්‍යා විමුක්තියටපත් වෙනවා. දැනුම සහ නිවීමටපත් වෙනවා. ඔහු බාහිර යැපෙන කෙනෙක් නෙවෙයි, ඔහු ස්වාධීන කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි බුද්දිස් ලිබරේෂන් කියලා කියන්නේ. බුදුදහමේ තියෙන විමුක්තිය කියන්නේ මේක. මෙන්න මේ විමුක්තිය කරා යන ගමන් මගේදී පින්නතුනි, අපි තමන්ගේ නිවසේ ඉඳන්ම තමන් ඉගෙන ගන්නව නම් ඉගෙන ගන්න එක, දරුවන්ට යුතුයකම් කරන එක, සාමි භාර්යාවන්ට යුතුයකම් ටික කරන එක, මේ හැමදේම අපි ඉතාම පල්ලෙහා මට්ටමේ ඉඳලා හැමදේම ටිකෙන් ටික අපි සම්පූර්ණ කරගෙන යන්නට වෙනවා. ඒ හැමදේකින්ම අපිට ලබා ගන්න පුළුවන් ආශිර්වාදයන් මේ ලබා ගන්නට ඕන. දැන් මංගල සූත්‍රය සඳහන් කරන්නේ ඒකයි. මාතා පිතෝ උපට්ඨානං ඒතම් මංගල මුත්තමං. අම්මට තාත්තට සලකන එක මංගල කාරණාවක්. ඒක සුප්‍රීම් බ්ලෙසින්ස් ඒවා. කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම සවනම් ඒක සුප්‍රීම් බ්ලෙසින්ස්. කතඤ්ඤතා gratitude එක, කලගුණ සැලකීම, මේ හැම දෙයක්ම සැලකන්නේ තමන්ගේ වටේ තමන්ට සෙත් පතන ආශිර්වාදයන් විදියට. මෙන්න මේ ටික සම්පූර්ණ කරගනිමින් පින්තුණි ටිකෙන් ටික අපේ ජීවිතයේ නිවීම කරා අපි යන්නට ඕන. ඒ යන ගමනේදී පින්තුණි අපට තියෙන ආශිර්වාදය තමයි මේ සමාජ ජීවත් වෙන බොහෝ දෙනෙකුෙන් අපට මේ ආශිර්වාදයත් ලැබෙනවා මේ ගමනට. අනිත් කාරණේ තමයි බුදුදහමෙන් සඳහන් කරන මේ අම්මා තාත්තා එක්ක තියෙන සම්බන්ධය පින්නතුනේ මේ ආසභාට විතරක් නෙවෙයි සසර බොහෝ කාලයක් එකට යන දෙයක්. අපි හිතනවා අම්මට තාත්තට පින් අනුමෝදන් කරන මේ ආසභාවේ අම්මා තාත්තට සාතර කියලානේ. ඇත්තෙම පින්නතුනේ බුදුදහමේ සිද්ධීන් රහසක් සඳහන් වෙනවා. සාමාන්‍ය ගිහි හැවිතරක් නෙවෙයි සමහර ස්වාමීන් වහන්සේලාත් මීට කලින් ආසභාවල අම්මලා තාත්තලටත් පින්කම් කළා, පින් අනුමෝදන් කළා tie. බුදුදහමෙන් පින්නතුනි තාම සරල තැනක නෙවෙයි ඉන්නේ. අපි තාම පුළුල් විදියට අපේ යුතුයකම් ටික අපි හොඳට ඉටු කරනවා. සරුවත් හාමුදුර දවසක් පින්ඩපාත යනකොට අර විලක් ළඟ ප්‍රේතියක් හිටියා. බොහොම අසරණව පුතේ පුතේ කියලා කතා කළා. කවුද මේ? මේ සරුවත් හාමුදුරන්ගේ බුද්ධාන්තර කලපේ කලින් අම්මා කෙනෙක් මේ. එයාම වෙනුවෙන් දානයක් දීලා පුණ්‍ය අනුමෝදනා කළා. දිනක් බුදුරජාණන් වහන්සේ පින්ඩපාත යනකොට එක්තරා බ්‍රාහ්මණයෙක් පුතේ පුතේ කියලා කතා කළා. සාකේත කියලා බ්‍රාහ්මණයා. පුතේ පුතේ කියලා කතා කළා. ගෙදර යන අම්මත් බලාගෙන ඉන්නවා, නංගිල මලියත් බලාගෙන ඉන්නවා. ගෙදර යන කියලා එක්කන්ගේ බුදුහාමර. බුදුහාමරත් ඉතින් ගියා ගිහිලා දානෙත් අනදලා බණත් කියලා ආවා. ආනන්ද හැමෝම මේ කවුද කියලා. කිව්වා ආත් බව 500ක්ම මේ දෙන තමගේ අම්මා තාත්තා කියලා. මීට කලින් ආත්ම බව අම්මලා. ඒ නිසා පින්නතුනේ අපි අපි බුදුදහම දන්න අය හැටියට අපේ මේ ආත්ම භාවය අමර තාතර විතරක් නෙවෙයි. අපි මේට කලින් ආත්ම භාවල අමර තාතරට සලකනවා. ඇයි ඒකට හේතුව? ඔබට මේ සුගතිය ලබන්න උදව් කළ තියෙන කවුද ඇත්තටම? මේ ආත්ම භාවය අමර තාතරට වඩා ඔබට සලකලා තියෙන්නේ මේට කලින් ආත්ම භාවල අමර තාතර. ඇයි එහෙම කියන්නේ? ඔබ මේ ආත්ම භාවයේ අම්මගේ කුසේ පිළිසඳ ගන්නකොට ඒ පිළිසඳගත විඥානය දුර්වල විඥානයක් නම් ඇසඳ වෙන තිබුණු විඥානයක් නම් මන්දබුද්ධික වෙන තිබුණු විඥානයක් නම් උපතින්ම ආබාධිත අංග විකල වෙන තිබුණු විඥානයක් නම් ඒ අම්මගේ කුසට වැසගත්තේ මේ ආත්ම භාවයේ අම්මට තාත්තට මුකුත් කරන්න දෙයක් නැහැ. අම්මට ආත දෙන වෛද්‍ය විද්‍යාව පිළිඳ මහාචාර්ය වෙන තිබුණ නැත. මේකත් ඒ වගේම මුකුත් දෙයක් කරන්න බෑ. එහෙනම් ඒ ආපු විඥාණය හොඳට සකස් කළ දුන්නේ කොයි අම තාත්තද? මේට කලින් ආත්ම බහල අමල තාත්තලේ උදව් ඔබට කළ තිමුණා. ඒ උදව්ව නිසායි ඔබ මේ අද සුගතිය ලබා ගත්තේ. ඒ නිසා ඔබ ඇත්තටම කොයි තරම්නම් අතීත ආත්ම බහල අමල තාත්තලට ඔබ කෘතඥ වෙන්නට ඕනද? ඉතින් බුදුදහමේ දෝදරු සම්බන්ධතා, මෞපිය දෝදරු සම්බන්ධතා කියන එක මේ සරල මේ ජීවිතය අවුරුදු 50කට 60කට විතර සීමාන දෙයක් නෙමෙයි. මේක ඉතාම දිගට පුළුල්ව බලන දෙයක්. ඒ විතරක් නෙවෙයි, උපරිම ලෙස මේ ලබාගත්තා වූ උතුම් මනුසාත්ම භාවයෙන් විශේෂයෙන්ම දුර්ලභ මනුසාත්ම භාවය සහ බුද්ධෝත්පාද කාලය මේ දෙකම එකට ලැබිච්ච අවස්ථාව පිනුතුනේ මගේ හරගන්න එපා. මේක ඉතාම කලාතුරකින් ලැබෙන දෙයක්. ඒ නිසා අපේ ජීවිතේ ප්‍රධානතම ඉලක්කය බවට පත්වන්නට ඕනේ හැකිතාක් දුරට සමතෙන් හිත දිනු කරගන්න එක, හැකිතාක් දුරට විදර්ශනාවෙන් හිත දිනු කරගන්න එක. ඒ සඳහා පුළුවන් තරම් දානශීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලෙන් උපකාරවත් බව ලබා ගන්න, කල්‍යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය ලබා ගන්න. මේ හැම දෙයකින්ම අවසාන ප්‍රතිඵලය තමයි අපි මනසින් දිනු වෙනට ඕන, දුකෙන් නිදහස් වෙනට ඕන. ඒ සඳහා සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව තුළ අප්‍රමාදීව හැසිරෙන්නට කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, අද දින නවන් කුණ පොහෝදා ලොස් ඇන්ජලිස්හි ධර්ම විජය විහාරස්ථානයට රැස් වෙච්ච සිල්ගත්තමේ පින්නතුන් මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට ඉමහත් ශ්‍රද්ධාවෙන් සහභාගී වුණා. ඉතින් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් ඥානසංසයෙන් අද විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා කිරීමට බලාපොරොත්තු වන මීට වසර 43කට කලින් මිය ගිය නන්ද තිලක කුරුප්පු නානායකර මහත්මයාට, වසර 25කට කලින් මිය ගිය තමගේ සහෝදරය වන ධම්මික කුරුප්පු නානායකර මහත්මයාට මේ පින පුණ්‍යානුමෝදනා පිණිස වේවා. ඔබ නමින්, මේ ධර්ම ශ්‍රවණය කළ නමින්, ඔබ නමින් මිය ගිහිපු යම් තාක් ඥාති මිත්‍රා දින වෙතනම් ඒ හැම දිනෙකමත් මේ බින සුවපත් වෙත්වා. මේ බින සුවපත් හැකි යම් තාක් සත්‍යම් මේ විශ්වයේ සිටිත් නම් ඒ හැම දිනාමත් මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතින්ට පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් ආනිසංසයෙන් මේ පිනතුන් හැම දිනාටම දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. විශේෂයෙන් ඒ දේවානායක කරමහත්මාගේ ආදරණීය දරුවන් දෙපළට හොඳට ඉගෙන කියාගෙන මේ සමාජයේ වැඩ ඇති පින්වන්ත දරු දෙපළක් වීමට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, පිනතුනේ ශ්‍රවණය කරා වූ මේ ධර්මයේ හැකිතාක් දොට හිතේ තියාගෙන තමන්ගේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්නට අදිස්ථාන කරගන්නට අද අප සාකච්ඡා කළ මේ ධර්ම දේශනාවට අදාළ කරුණු සඳහන් ධර්ම පත්‍රිකාවක් ඔබට ලැබෙනවා. ඒකත් කියවල තමන්ගේ දැනුම දිනු කරගන්න. ඒ සඳහා කටයුතු කරන්නට මේ අද දේශනා කළ ආව ධර්ම දේශනාවත් තමන්ට ආශිර්වාදයක් වේවා. මේ උතුම් පින්කමල බලයෙන් පිණුතුන හැම දිනාටම නිරුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැනසේවා. අවසන උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා මේ පින අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාශනින් දුක්ඛං, භයං පන්තාශනින් භයං, සෝකම් පන්තාශනි සෝකං, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.